නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අත්තරීමේ ධර්මතාවය තුළ පවතින ගනුදෙනුව. මේ කාරණාව ගොඩාක් වැදගත්. මේ භවයේ රාත් වෙලා පිරිනිවන් පාන්න බලාපොරොත්තු වෙන අපි සියලුම දෙනාට. මෙච්චර කාලයක් අපි අත්තරීමේ ධර්මතාවයන් ගැන ගොඩාක් දේවල් දැනගෙන හිටියා. අපේ අවාසනාව අපට අත්තරපු කෙනෙක් හම්බ වුණේ සංසාරයේ අත්තරීම පාරමිතාවක් වශයෙන් පුරපු බෝධිසත්වයෙක් අපට හම්බ වුණේ. ඒ නිසා අපිට ගොඩාක් අය කියලා දුන්නා අත්තරීම කියලා කියන්නේ මේ තියෙන සියලුම බඩමුට්ටු අන්සතු කරන එක. අනේ පව් ඒ මනුස්සයා මොනවද දන්නේ ඊට පස්සේ ඒ ටිකට කරන්නේ. අපට භාර්යාව කරදරයි අපි අත්තරිනවා. ඒක එතකොට ඒ භාර්යාව සරණ පාව ගන්න මනුස්සයාට මොකක්ද දන්නේ වෙන්නේ. අපට ඉඩකඩම් ප්‍රශ්න ගැටලු ඒ නිසා ඔප්පු ටික අපි පූජා කරනවා සාසනයට හරි කාට හරි. ඒක ලියලා දෙනවා කාට හරි අයිතියට. පව් ඒ මනුස්සයාට මොකක්ද දන්නේ වෙන්නේ. අපට මේ යකඩ කුට්ටිය නඩත්තු කරන්න බෑ. මේ වාහනේට තෙල් ගාලා ඉවරයක් නෑ. මේවට අලුත් වැඩියා කරන්න වියදම් කරලා අපට කෙරවලක් නෑ. අපි කාට හරි මේක පූජා කරනවා. මේක ලස්ස 15ක් වටිනවා 20ක් වටිනවා. අද ඉඳලා පුතා මේක තියාගන්න සහෝදරයා මේක තියාගන්න කියලා අපි වාහනේ ඔප්පුව පොත ලියලා එයාට බාර දෙනවා. අනේ පව් ඒ මනුස්සයාට මොකක්ද දන්නේ වෙන්නේ. එනං අපි මේ අත්තරින ධර්මතාවය අත්තරින පිළිවෙත තුල දෝෂයක් තියෙන බව දැන් අපට පේනවා. ඇයි අපි අත්තරුණාම අපි නිදාස් වෙනවා කියලා හිතෙනවා. අත්තරියේදී අපි අත්තරින්නේ කාට හරි පවරලා පූජා කරලා බාර දීලා ඒ මනුස්සයාට අපි ඌණියමක් නෙමෙයිද මේ කරන්නේ. අපේ ඉඩම අපට නඩත්තු කරන්න බෑ. සංඝයාට පූජා කරාම ඒ හාමුදුරුවෝ මේකට වැට ගන්න ඕනේ, ගස් සිටවන්න ඕනේ, මේකට නඩු කියන්න ඕනේ, සුද්ධ කරන්න ඕනේ. බලන්න දැන් උන්වහන්සේට සම්පූර්ණ වැඩේ වැරදිලානේ. එහෙනම් අද වර්තමානයේ තුල මේ අත්තරීමේ ධර්මතාවය හරියට පාරමිතාවක් වශයෙන් පුරපු බෝධිසත්වයෙක් අපට හම්බ වෙච්ච නැති නිසා සංසාරෙමේ අත්තරීම විතරක් මාර්ගයේ වශයෙන් කමඨාන වශයෙන් සම්මා වශයෙන් වඩපු ඒ උත්තරීත ගුණධර්ම තියෙන උත්මයක අපට හම්බ වෙච්ච නැති නිසා අපි එක්කෙනෙක්ගෙන් හාගත්ත අත්තරීම තුල අද ප්‍රශ්න වැඩි වෙලා තියෙනවා මිසක් කිසිම තැනකින් ප්‍රශ්නයක් විසඳිලා නැහැ. අපට ජීවත් වෙන්න බෑ. මෙයාගේ අඩුපාඩු වැඩි. මෙයාට උයන්න බෑ, පියන්න බෑ, වැඩිහිටියන්ට සලකන්න බෑ. මෙයාත් එක්ක පෞල් ජීවිතේ ගත කරන්න බෑ කියලා දික්කසාද කරනවා. එහෙම නැත්නම් එයාව තව කෙනෙකුට බාර දීලා අපි අත හොද ගන්න අපි බේරෙනවා. දැන් ඒ මනුස්සයාටත් ඒ ප්‍රශ්න ටිකම තියෙන්නේ නැද්ද? ඒ මනුස්සයාටත් ඔය කියන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ නැද්ද? අපට නඩත්තු කරන්න බැරි දේපල අපට විශාල පීඩනයක් කරදරයක් වෙච්ච දේපල තවත් කෙනෙකුට පූජා කරාම දන් දුන්නාම ඒ කරදරේ ඒ ඉසරදේ ඒ පීඩනය ඒ මනුස්සයාටත් ඒ විදිහටම ලැබෙනව නේද? එහෙනම් එතන අත්තරීමක් සිදු වෙලා නැහනේ. තවත් කෙනෙක් අසු කිරීමක් නේ සිදු වෙලා තියෙන්නේ. එහෙනම් අපට දාන දෙන කට්ටිය පිරිකර අරගෙන දෝත් මුදුනේ සාදුකාර දෙදි සාදු සාදු කියලා අපට ගෙනල්ලා අතගස්සලා පූජා කරනවා. ඒ කට්ටිය අත්තරිනවා කියලා ඒ කට්ටිය ඉතාලගෙන ඉන්නවා. නමුත් අපිව අසු කරනවානේ. දැන් හාමුදුරුගොල්ල මුදලාලිලා වෙලා නැද්ද? හාමුදුරුගොල්ල බඩමුට්ටු ගබඩාවල බාරකාරත්වයට තැන්ටපත් වෙලා නැද්ද? එහෙනම් අපි ගබඩා බාරකාරු වෙලා ගබඩා මුරකාරු වෙලා වෙළඳාමට යන ඒ බිස්නස් හාමුදුරුවෝ වෙලා ඇයි මේ පිළිකර විකුණන්න දෙපාය? සබම් විකුණන්න දෙපාය? සීනි තේකුල කිරන්න දෙපාය? ඒවා පැකට් කරලා විකුණන්න දෙපාය? ආන්ද්‍රෝ පොලේ විතරයි යන්නේ නැත්තේ. අනිත් හැමදේම කරනවා. ඒ தත්ත්වෙට පත් වෙලා මේකට හේතුව තමයි අත්තරීමේ ධර්මතාවය. අත්තරීම දේශනා කරන හාමුදුරන්ට වෙලා තියෙන දේ පොඩ්ඩක් ගිහිල්ලා බැලුවාම අපට හරි කනගාටුදායකයි. සියලුම දේම මනසින් අත්තරින්න කියලා දේශනා කරාම හැමෝම ඒව අත්තරිනවා. සියලුම දේවල් භෞතිකව අත්තරින්න කිව්වම ඒගොල්ලෝ හැමෝම අත්තරිනවා. අත්තරින්න නිකන් නෙමෙයි ඒ අත්තරින්න කියපු ආන්ද්‍රන්ට පූජා කරනවා. පස්සේ මේ ලෝකෙ වැඩිම අහුවෙච්ච උන්නාන්සේ තමයි මේ ලෝකෙ පළවෙනියා. ඇයි අනිත් අය එච්චර අහුවෙලා නැහැ? ඒ කට්ටිය බණ අහලා අත්තරලා. හැබැයි අත්තරීම දේශනා කරපු උන්නාන්සේලු මේ ලෝකෙ අහුවෙච්ච එකෙන් පළවෙනියා වෙලා තියෙන. ඒ තරම් අහුවෙලා. එහෙනම් මේ අත්තරීමේ ධර්මතාවය නිවැරදිව තේරුම් ගත්තොත් මිසක් අපට rahat වෙන්න බෑ. අපට නිරෝධ සමාපත්තියට පත් වෙන්න බෑ. හේතුව එහෙම ධර්මතාවයක් අපි දන්නේ නැහැ. එනං කුමක්ද මේ අත්තරීමේ ධර්මතාවය තුළ පවතින ගනුදෙනුව කියලා ඇහුවා. මේක මහා සංකීර්ණ ප්‍රශ්නයක්. ඒක පරම සත්‍යයක්. ඒක දන්නේ මාර්ගයේ ගිය කට්ටිය විතරයි. ඒක වඩපු කට්ටිය විතරයි. අද මිනිස්සු දාන ගෙවල් වල පින් කරනවා නේද? පළතුරු වට්ටියක් දෙනවා. කැවිලි පෙට්ටියක් දෙනවා. බත් වර්ග 4-5ක් පූජා කරනවා. රස කැවිලි දෙනවා. ව්‍යංජන දෙනවා. කිරිපැණි දෙනවා. අයිස්ක්‍රීම් දෙනවා. මේ හැම එකක්ම උන්වහන්සේ වළඳනවා. වළඳලා අන්තිමට උන්වහන්සේ කියනවා මේ සියලුම පින් මේ හැයට අනුමෝදන් වේවා. ප්‍රාර්ථනා කරන දේවල් ඉෂ්ට සිද්ධ වේවා. රකි රස්සා දියුණු වේවා. නිරෝගිමත් ලකම ලැබේවා. මළගිය ඥාතින්ට දෙමව්පියන්ට ඒ පින් අනුමෝදන් වේවා කියලා කතාවක් කියනවා නේද? දැන් මොකද්ද උනේ? රුපියල් 25,000ක් වියදම් කරලා අර බට්ටික පූජා කරලා ඒක පින් වශයෙන් අරන් තියා ගන්නවා. ඒක ගනුදෙනුවක් විතරයි. ඒකයි මේ අත්තරීමේ ධර්මතාවය තුළ පවතින ගනුදෙනුව කියලා කිව්වේ. මෙතන ගනුදෙනුවක් වෙන්නේ අත්තරින භාවනා යෝගියා ඒ තාපසයා මේක ප්‍රඥාවෙන් දැක්කේ නැත්නම් එයාත් ලෝකේ හැමදාම ගනුදෙනු තමයි කරන්නේ. එයා අත්තරින්නේ නැහැ. අත්තරින දේ තුළ එයාට කිසිම දෙයක් ඉතුරු වෙන්න බෑ. යමක් ඉතුරු වෙනවා නම් එතන අත්තරීම සිද්ධ වෙලා නැහැ. එතන සිද්ධ වෙලා තින්නේ ගනුදෙනුවක්. අපි බට්ටික දීලා පින්ටික ගන්නවා. කැවිලි පෙට්ටියක් දීලා පින්ටික ගන්නවා. පළතුරු වට්ටියක් දීලා පින් ටික ගන්නවා. බලනකොට පින් අවශ්‍යයි. ඒ නිසා පළතුරු දීලා පින් ඉල්ල ගත්තා. අර බැංකුවට යන මිනිස්සු වාගේ. දායකොළ 100ක් අරන් ගිහලා දුන්නාම කවුන්ටරේට එයා එක කොළයක් දෙනවා. ඒකට කියන 10 කොළයක් කියලා. එහෙනම් 10 කොළයක් ගත්තාම එයාට එක කොළයයි තියෙන්නේ. 99ක් නැහැ. ඇයි 100ක් දුන්නනේ? 100 වෙනුවට එකයි දෙන්නේ. හැබැයි එයා දන්නවා මේ 10 කුලිය අරන් ගිහලා ආපහු කවුන්ටරේට දුන්නාම නැවත 10 කුල 100ක් හම්බෙනවා. එහෙනම් 10 කුල 50ක් දුන්නාම 50 වෙනකොට 500 කුලයක් හම්බෙනවා. 500 පරිස්සම් කරලා තියාගෙන කැමැති දවසක නැවත ගින් කවුන්ටරේට දුන්නාම නැවත 10 කුල 50ක් හම්බෙනවා. මේක තමයි මේ ලෝකේ හැමෝම අත්තරිනවයි කියලා කරන්නේ. නිරෝගිමත්කම කියන එක අරගන්න ඕනේ. ඒ නිසා බේත්යේ පූජා කරනවා. වට්ටියක බේත් දාලා පූජා කරනවා. ආමුදුරන්න කිසි ලෙඩක් නැහැ. බැරි වෙලාව පිළිකා වැදුනොත් බැලි වෙලාව තුනාංශයට ඒ අග්නියාසයේ දෝෂයක් ඇති වුණොත් ගෑස්ටික් ඇති වුණොත් තරසස් ඇති වුණොත් S2 උනාංශයට බැරි වෙලාව කන වුණොත් කියලා මේ විදිහට නැති රෝගවලට තාම වර්තමානයේ නොපවතින රෝගවලට බේත් ටිකක් අදලා ලොකු පෙට්ටියක් අදලා ස්වාමීන් වහන්සේ මේක බැරි වෙලාවත් පිණ්ඩපාත යනකොට ඔබ වහන්සේ පෙරලිලා වැටිලා ඔළුව පැලුණොත් මේ ටික දාගන්න. බැරි වෙලාවත් ඔබ වහන්සේ කඳු නගිනකොට ලිස්සලා වැටලා කකුල බැඳ කැඩුනොත් මේක පත්තුවට බැඳගන්න. ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට බැරි වෙලාව පොල් ගෙඩියක් ඔළුවට වැටුණොත් ස්වාමීනි මේ ස්ප්‍රේ එක ඔළුවට ගාගන්න. දැන් බලන්න මේවා නැති ඒවටනේ පූජා කරන්නේ. මේ විදිහට බේත් පට්ටියක් අදලා ඒ බේත් පෙට්ටිය පූජා කරලා ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරන සංසාරයේ කවදාවත් මම ලෙඩ නොවේවා නිරෝගිමත්ව සිටිත්වා. එහෙනම් මේ වයස ගැන කතාව ලෙඩ වෙන කතාව බොරු වෙනවනේ. සතරමා නිමිති දැක්ක මාබෝසතනන් වහන්සේගේ නිමිත්ත බොරු වෙනවනේ. මේ ලෝකයේ තියෙන පරම සත්‍ය තමයි ඉපදීම වයසට යෑම ලෙඩවීම මරණයටපත් වීම. ඒ ධර්මතාවයට අපි විරුද්ධ වුණානේ. ඒ ධර්මතාවයට අපි එකඟ වුණ නෑනේ. එහෙනම් නිරෝගිමත් වෙන්න පෙට්ටියක් දුන්නා වාගේ තවත් මොනාර ටිකක් එකතු කරලා තවත් පෙට්ටියක් හදන්න එපා. මැරෙන්න නැතුව ඉන්න. තවත් පෙට්ටියක් හදලා පූජා කරන්න එපා. ඉපදෙන්න නැතුව ඉන්න. හැමදාම තරුණෙක් වෙලා වයසට යන්න නැතුව ඉන්න. තවත් පෙට්ටිය පූජා කරන්න එපා ස්වාමීන් වහන්සේලාට. අපට තාම මේකේ යථාර්ථය තේරිලා නැහැ. අපි අත්තරින්නේ නැහැ. අපි අත්තරිනවයි කියලා ගනුදෙනුවක් මේ කරන්නේ. අර ආල් දීලා පොල් ගන්නවා වාගේ, පොල් දීලා පරිප්පු ගන්නවා වාගේ, මිරිස් දීලා තුනපා ගන්නවා වාගේ අපි මේ ගනුදෙනුවක් මේ කරන්නේ. අත්තරීම කියන්නේ මා උත්තරීතර පරම සත්‍යයට අදාළ ධර්මතාවයක්. ඒ ධර්මතාවය තුළ ගනුදෙනුවක් කරනවා කියලා මිනිස්සු දන්නේ නැහැ. ඒ නිසා තමයි ඉපදෙන්නේ. අපි toy ටික දන්නේ නැති නිසා තමයි මේ දැනුත් ඉපදිලා ඉන්නේ. දැන් මේක අපි දැනගත්තා. ඒ නිසා නැවත අපි ඉපදෙන්නේ නැහැ. අපි හැමෝගෙම අවසාන භවයේ මේක. අපට දුක් වෙන්න හේතුවකුත් නැහැ, සතුට වෙන්න හේතුවකුත් නැහැ. හේතුව සතුට වෙන්න මේ ලෝකයේ සතුටක් නැති නිසා. දුක් වෙන්න හේතුවක් නැහැ. හේතුව අපි නැවත ඉපදෙන්නේ නැති නිසා. එහෙනම් මේ ධර්මතාවය තුළ තියෙන ගනුදෙනුව තමයි අපි අත්තරින හැම මොහොතක් තුළම අපි නොදැනුවත්වම අපි වත්කමක් එකතු කරගන්නවා. උවමාරුව සිද්ධ කරගන්නවා. එහෙනම් මේ කියන ලෞකික ජීවිතයේ ඉන්න සාමාන්‍ය පුතුජන ස්වභාවය තුළ පසු වෙන සියලුම කට්ටිය අත්තරින් නැහැ. ඒගොල්ලෝ අත්තරීමේ මොහාවෙන් ගනුදෙනුවක් කරනවා. රුවන්වැලි මහා සෑයට පිරිකර පන්දා පූජා කරාම මහා ආනිසංසදායකයි. විමාන පාල වෙනවලු, සක්විති රජකම ලැබෙනවලු. සක්විති රජකම කියන්නේ යාගේ වත්කමක් නෙමෙයිද? අර පිරිකර දහ යාට ලොරිවල පටවලා ගෙනියන්න බැරි නිසා ඒ ටික ඔක්කොම පූජා කරලා ඒක මාරු කරලා තියාගත්තා සක්විති රජකම වශයෙන්. අර 10 කොළ 100 දීලා 10 කොළයක් ගත්තා වාගේ, 100 කොළ 10ක් දීලා 10 කොළේ ගත්තා වාගේ. මේක උවමාරුවක් නේද මේ කරලා තියෙන්නේ? පිරිකර දහ යාළම තියෙනවා සක්විති රජකම වශයෙන්. සමහර කට්ටියන අල්ලස් ගන්නෙ නෑ. අල්ලස් කියන වචනේ ඇහුනොත් දඬුවම් කරනවා. ඒ තරම් ගැඹීරයි චරිතය. හැබැයි වර්ණ රූපවාහිනිය කරංගිල්ල දුන්නා මේක පිළිගන්නවා. Apple iPhone එක පූජා කරාම මේක ඩග් ගාලා ගන්නවා. ඇයි? එයා දන්නේ නැහැ. මුදලින් එයා ගන්න නැහැ කියලා හිතියට ඒ මුදලින් තමයි මේක තරම් තියෙන්නේ. භාණ්ඩයක් වශයෙන් එයා ගන්නවා ඕනම දෙයක්. හැබැයි මුදල් ගන්න නැහැ. ඇහුවාම කියනවා මම අල්ලස් ගන්න නැහැ. ඒක ශ්‍රේෂ්ඨයි. අල්ලස් ගන්න නැති එක ශ්‍රේෂ්ඨයි. හැබැයි ඒ මුදල තවත් භාණ්ඩයක් වශයෙන් පත් කරලා දුන්නාම ගන්න එක ශ්‍රේෂ්ඨ නැහැ. බලන්න අපේ දුර්වලකම් අපට තාම තේරිච්ච නැති ඇටි. මේක තමයි අද වර්තමානයේ තපස්සරුන්ටත් වෙලා තියෙන්නේ. එක යෝගියෙක් මට මතකයි. ඒ කාලේ ඇවිල්ලා මට කියනවා ස්වාමිනි, gedara nitharama matak wenawa, amma matak wenawa, taatta matak wenawa, mata malli kenek innawa hariyata matak wenawa. ඒ කට්ටිය මතක් වෙනකොට මට සෙනෙහස ඇති වෙනවා. ඒ කට්ටිය බලන්න ඕනේ කියලා හිතෙනවා. හැබැයි මේ ලෝකේ මටවත් මට පීඩ වෙන්න බැරි කොට අම්මේ තාත්තේ කොයිද, සහෝදරේ කොයිද මේ ලෝකේ? කිසිම බඩමුට්ටකට, බාණ්ඩයකට, වත්කමකට අපිට පීඩ වෙන්න බෑ. අපි වයසට යන එක කිසිම අම්මෙකුට තාත්තෙකුට නවත්තන්න බෑ. ලෙඩ වෙන එක අම්මෙකුට තාත්තෙකුට නවත්තන්න බෑ. අපි ලෙඩ වෙලා දුක් විඳිනකොට ඒ වේදනාවේ අභහැටයක්වත් මේ ලෝකේ කාටවත් ගණ්ඩත් බෑ. ඒ වේදනාව බෙදා ගණ්ඩත් බෑ. අපේ මරණය වළක්වන්න සක්කරයටවත් බෑ. එහෙනම් මේ ධර්මතාවය මම වඩලා ස්වාමීනි දැන් මට ඒ දෙමව්පිය බලන්න අවශ්‍ය නැහැ. ගෙවල් දොරවල් මතක් වෙන්නේ නැහැ. සහෝදරයා පිළිබඳ කිසිම අනුකම්පාවක් නැහැ. මට ඒ යන්න අවශ්‍යත් නැහැ. මං හැමදේම නිදහස් වුණා ස්වාමීනි. ඒ නිදහස් වීම තුළින් මම විශාල නිවීමටපත් වුණා. මං ගොඩාක් සතුටින් ඉන්නේ ස්වාමීනි කිව්වා මට ඉනා ගියා. සාමාන්‍ය මට ඒ කාලේ ඉනා යන්නෙම නැහැ. ඉනා යන්නේ බොහොම කලාතුරකින්. එහෙම ගියා නම් ඒක ලොකු ප්‍රශ්නයක් අනිත් අයට. මං කිව්වා මේ ශ්‍රාවකයාට මම කිව්වේ සියලු දේවල් නිදාස් වෙන්න කියලා, අත්තරින්න කියලා. හැබැයි අත්තරිය නැහැ. එයා ඒ වලින් නිදාස්ලා නිදාස එයා වත්කම කරගත්තා. ඒ ගනුදෙනුවා එයාගේ නිදාස, එයාගේ විවේකය, එයාගේ උදකලාව අර අල්ලාගෙන ඉඳපු මානසිකත්වයට ඒ වටිනාකමට සමාන නැද්ද? යමේ පිරිකරක් දෙනවා රුපියල් 3500යි. හැබැයි ඒ පිරිකර දන් දුන්නායි කියලා ප්‍රීතියක් අට ගන්නවා නේද? ඒ 3500 වියදම් කළා කියලා ප්‍රීතියක් අට ගන්නවා නේද? ඒ ප්‍රීතිය සමානයි 3500. මේක ගණිත ක්‍රමයක්, මේක සමීකරණයක්. පිරිකර සමානයි නිදහස, නිදහස සමානයි පිරිකරේ. එහෙනම් එයා ඒක පූජා කරලා යම්කිසි නිවීමක් ලබනවා නම් ඒ නිවීම අර 3500 පිරිකරයට සමානයි. පොඩි දෙයක් දුන්නාම පොඩි නිදාසං, ලොකු දෙයක් දුන්නාම ලොකු නිදාසං, විශාල පින්කම කරාම විශාල සතුටක්, කෙසෙල් ගෙඩියක් දුන්නාම පොඩි සතුටක්. ඒ පිරිකරවල ඒ අත්තරීමට සාපේක්ෂව තමයි, ඒ වටිනාකමට සාපේක්ෂව තමයි ඒ නිදාස, ඒ උදකලාව, ඒ ප්‍රීතිය, ඒ නිවීම අටගන්නේ. ඇයි මේ තපස්වරුන්ට මේක තේරෙන්නේ නැත්තේ? අම්මා අතහැරියාම අම්මට දීපු වටිනාකමට සාපේක්ෂව ඊට සමාන නිවීමක් තමයි අටගන්නේ. ඊට සමාන අත්හැරීමක් තමයි අටගන්නේ. පරණ සරප්පු දෙක දන් දුන්නාම අනේ මේක කවුරු හරි අදලා මේක පාවිච්චි කරන්න, එක පටියක් කැඩිලා මේක මාලා පාවිච්චි කරන්න කියලා පරණ දෙක දුන්නාම ඒකට අපි තිබිච්ච බැඳීම, ඒකට තිබිච්ච වටිනාකම ඒකට සාපේක්ෂව නිදාස් වෙන්නේ. බැරි වෙලාවත් අලුත් සරප්පු දෙක තාම කකුලට දැම්මෙවත් නැහැ. ඒ අලුත් එක පෙට්ටිය පිටින් දෙනකොට ඒකට තිබිච්ච වටිනාකම බැඳීම ඒකට සාපේක්ෂවලේ නිවීම දැනෙන්නේ. ඒ නිවීම සමානයි අලුත් සරප්පු දෙක. ඒ නිවීම සමානයි ඒ පටපිරිකරේ. නිවීම සමානයි අම්මා තාත්තායි ඒ බැඳීමට සාපේක්ෂව ඒ වටිනාකමට සාපේක්ෂවයි අපට නිවීම අටගන්නේ. මේක අත්තරීම පුරුදු කරන කට්ටිය දැනගන ගත යුතු කරුණං. එහෙනම් අපි අත්තරිනවා අත්තරිනවායි කියලා යම්කිසි භෞතිකයක් මානසිකත්වයක් අත්තරිනකොට ඒ භෞතිකයට මානසිකත්වයට අපි දීලා තියෙන වටිනාකම ඒ බැඳීම ඒට සමාන නිවීමක් තමයි අපි තුළ හටගන්නේ. ඒ නිවීම සමානයි ඒ භෞතිකය. එහෙනම් අපි හැමෝම දැන් කරලා තින්නේ ගනුදෙනුවක් කියලා පේන්නේ නැද්ද? අපි මේ මාන ජීවිතය තුළ මේ තපස්කම තුළ අපි හැමදාම කරලා තියෙන්නේ ගනුදෙනු කරන එකක්. අපි අත්තරිනවා අත්තරිනවායි කියලා යම් ධර්මතාවයක් පුරුදු කරලා තියෙනවා. හැබැයි ඒ ධර්මතාවය තුළින් තාම අපි අත්හැරුන්නේ නැහැ. අපි නිදාසුන් නැහැ. ඒකට හේතුව තමයි අපි අත්තරලා නැහැ. අත්තරලා නැති නිසා අපි ගනුදෙනුව තුළින් අර අත්තරීම නැවත නැවත අල්ලාගෙන නඩත්තු කරලා තියෙනවා. අපි එකක් අත්තරින්න යනකොට කීපයකට අසු වෙනවා. ඒක අපි තපස්වර වශයෙන් දන්නේ නැති නිසා තමයි මේ සංසාරයේ මේ වෙනකොටත් අපි ඉපදිලා ඉන්නේ. එනම් මේ අත්තරීමේ ධර්මතාවය කියලා කියන්නේ බෝධිසත්වර වඩන පාරමිතාවන්. එහෙනම් වේලාම බ්‍රාහ්මණයා ගැන අපිට තවත් කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ නේද? එයා දැනගත්ත හැමදාම මිනිස් වෙනවා. ඒ මිනිසුන්ට බත් දෙනවා වේලාම බ්‍රාහ්මණයා. කෑම ටිකක් කාලා යන්න කිරියත්තේ බාප්පේ මාම එන්නකො කෑම ටිකක් කාලා යන්න කියලා හැමෝටම කෑම දෙනවා. ඒකෙන් එයාට පුදුමාකාර නිවීමක් අට ගන්නවා. එයා කල්පනා කරා බත් දුන්නාම ඊට සාපේක්ෂව නිවීමක් අට ගන්නවා. දේවතර දුන්නාම ඊට සාපේක්ෂව නිවීමක් අට ගන්නවා. හැඳුන් දුන්නාම ඊට සාපේක්ෂව නිවීමක් අට ගන්නවා. දුප්පත් මිනිසුන්ට උදව් උපකාර කළාම ඊට සාපේක්ෂව නිවීමක් අට ගන්නවා. එනම් මාසන්තක සියල්ලම දන් දුන්න මොනතරම් නිවීමක් අටගනීද? ඒ නිවීම මොනතරම් විශාල එකක්ද? ඒක මොන වගේද කියලා අත්දැකීමෙන් දැනගන්න වේලාම බ්‍රාහ්මණයා ඇදුවා බෝඩ් එකක්. කැමැති කෙනෙක් කැමැති දෙයක් අරගෙන යන්න සියල්ලන්ටම මේක පොදු දෙපළක්. කැමැති ඕනම කෙනෙකුට කැමැති එකක් ගන්න පුළුවන් කියලා බෝඩ් එකක් ලීලා එල්ලලා තිබ්බා. මිනිස්සු ඇවිල්ලා අල්මාරි අරන් යනවා, සැටි අරන් යනවා, පුටු අරන් යනවා. මිනිස්සු ඇවිල්ලා මිරිස් ගල කරේ තියන් යනවා. වේලාම බ්‍රාහ්මණයා සතුටු වෙනවා. අනේ මේ දේවල් අරන් යන්නේ, අනේ මං වාඩි වෙච්ච පුටුවත් අරන් යනවා, මගේ පඩිකමත් අරන් යනවා, මගේ ඇඳුම් ටිකත් අරන් යනවා. සේරම ටික මිනිස්සු දොරජලවල් උළුව ටිකක් ගලවගෙන යනවා. මිනිස්සු ගෙනියන්න ගෙනියන්න ඒ නිවීමේ මහත්භාවය, ඒ උත්තරීත භාවය ඒ වේලාම බ්‍රාහ්මණයා අත්දැකීමෙන් විඳගත්තා. අද අපේ ජීවිතය තුළ ඒ නිවීම අද පොඩි වෙලා තියෙන්නේ, අල්ප වෙලා තියෙන්නේ, දුබල වෙලා තියෙන්නේ. අපි තාම ඒ නිවීම අත්විඳින්න සුදුසුකම් ලැබලා නැති නිසා. ඇයි සුදුසුකම් ලැබිලා නැත්තේ? අපි තාම අත්හැරලා නැති නිසා. කවුරු හරි කෙනෙක් ආවම, කවුද ස්වාමීන් වහන්සේ, මගේ ලොකු පුතානේ, පුදුම වැඩේ, හාන්දුරන්ට කොයිද ඉන්නේ ළමයි? ඒකෙන් හාන්දුරෝ කසාද බඳලා. මගේ පොඩි පුතා කියලා කියන්නේ තාම්දුරන්ට භාර්යාවක් ඉන්නවා, ඒ භාර්යාවට දාව දරුවෝත් ඉන්නවා. ඒ කියන්නේ හාම්දුරෝ කසාද ජීවිතයක් නේ ගත කරන්නේ මාන වෙලා. හාම්දුරන්ට දරුවෝ ඉන්න බෑ, හාම්දුරන්ට බිරියක් ඉන්න බෑ, හාම්දුරන්ට ගෙවල් තියෙන්න බෑ, හාම්දුරන්ට ඥාතියන් ඉන්න බෑ. සහෝදර සංගයයි සාතනේ විතරයි තියෙන්න ඕනේ. එහෙනම් මගේ පුතා මගේ දුව කියලා කියනවා නම් හාම්දුරෝ පිළිගන්නවා. මං මානෙක් නෙමෙයි, මං තාත්තා කෙනෙක්. ආන්ද්‍රෝ පිළිගන්නවා මට පැවිදිකම ලැබිලා නැහැ, මං තාම ගියේ කියලා. ඒකනේ මගේ පුතා මගේ දුව කියලා කියන්නේ. භික්ෂුවකට කොයිද දරුවෝ ඉන්නේ? තාපසයාට ශ්‍රමණියකට කොයිද ළමයි හම්බෙන්නේ? එයා බ්‍රහ්මචර්යාව තුල ඉන්න කෙනෙක්. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා නිතර නිතර පිරිත් පේ කරන වාගේ ජප කරන කෙනෙක්. එයාට කුරාකූඹියෙක් එක්කවත් නැහැකමක් නැහැ. එයා බුදුන් සරණ යන කෙනෙක්. තථාගතයන් වහන්සේගේ පිටිපස්සෙන් උන්වහන්සේගේ සෙවණැල්ලේ සිවුරු කොන කල්ලාගෙන ගමන් කරන උත්තරීතර ගුණධර්ම පුරණ කෙනෙක්. එයාට ගෙවල් දොරවල් ඉඩකඩම් තියෙන්න බෑ, ඥාතියෝ ඉන්න බෑ, දරුවෝ ඉන්න බෑ, එයාට පැවැත්මක් තියෙන්න බෑ. එහෙම පැවැත්මක් තියෙනවා නම් එයා බුදුන් සරණ යන තාපසයෙක් නෙමෙයි. බලන්න අපේ මාන ජීවිතය තුළ අපි මොකවත් අත්හැරලා නැහනේ, මේව අත්හැරිලත් නැහනේ. එහෙනම් කොහමද අපි අත්හැරීමේ නිවීම භුක්ති විඳින්නේ? ඒ නිවීම කොහමද අප තුළ අටගන්නේ? එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ වැරදිච්ච තැනක් තියෙනවා. අපි මේ අත්හැරීම හරියට තේරුම් ගත්තේ නැහැ. අත්හරිනවා අත්හරිනවා කියලා අපි කරලා තියෙන්නේ ගනුදෙනු කරන එක. ආල් අර ගන්නවා, සල්ලි දීලා ආල් ටික ගිහලා මිරිස් ටික ගන්නවා. එහෙම ගනුදෙනුවක් මේ කරලා තියෙන්නේ. අපි පින් අවශ්‍ය නිසා, කුසල් අවශ්‍ය නිසා බත් ටික දීලා, කැවිලි දීලා, පෙවිලි දීලා, අපි පළතුරු දීලා අපි මේ පින් ටික කුසල් ටික ගනුදෙනු කරගත්තා. මෙතන අත්තරීම සිද්ධ වෙලා නැහැ. අපි අත්තරින හැම මොහොතෙම අනිත් එක්කෙන අවු වෙනවා. අපි කෙනෙකු අවු කරලා නිදාසෙන්ද දක්ෂ වෙලා තින්නේ? මොනතරම් දුර්වලද නැද්ද අපේ ජීවිතය? මොකටද තව කෙනෙක් බිලි දීලා අපි නිදාසෙන්නේ? අර පාලං අදන මිනිසයා ඉස්සර කාලේ පරණ කතාවක් තියෙනවලු. පුරාණේ රජ කාලේ පාලං අදනකොට මිනිසුන්ට අනතුරු නොවන පිණිස බිල් අදනවලු. ඒක පුදුම කතාවක් නේ. අහිංසක මිනිසයා, ඒ මිනිසර වාහනයක් නෑ, ඒ මිනිසයා පාලමෙන් යන්නේත් නෑ, ඒ මිනිසයාට පාලමුඩු යන්න අවශ්‍යතාවයකුත් නෑ. ඒ මිනිසයා වර්ගන ඇවිල්ලා බෙල්ල කපලා බිල් අදනවා. මොකද පාලම යන කට්ටියට අනතුරු නොවෙන්න. ඒකට බිල් දෙන්න යන මිනිස්සුනේ. හොඳ නැද්ද? පාලම අදන ලොකු බාසුන් නැව බිල්ලට දුන්නා නම් ඇයි ඒ මිනිහයා තමයි සුදුසු නිකන් තියෙන ගොඩ මේ වතුර වලට පාලම් අදන්නේ ඇයි? එහෙනම් ඒ මිනිහයා තමයි බෛරවෙක් වශයෙන් එතන ඉඳලා ඒවා රකින්න ඕනේ. අහිංසක මිනිස්සු නෙමෙයි ඒකට බිල්ලට දෙන්න ඕනේ. දැන් මේ මිනිස්සු අත්තරිනවා අත්තරිනවා කියලා සංඝයා බිල්ලට දෙන්නේ නැද්ද? අර ගෙදර තියෙන බඩු ටික ගෙනලා ආම්ද්‍රුවන්ට දුන්නාම ආම්ද්‍රුවන්ට යන්නේ නැහැ. ආම්ද්‍රුව වාකුප්පියක් වෙනවා. ඇයි? මේක නිදාසෙන්ඩ වාබුණේ කරන්න වෙන ක්‍රමයක් නැහැ. ආම්ද්‍රුව බිල්ලට දීලා තමන්ට අත්තරින්න ඕන නම් තමන් අත්තරින්න එපා. නිකන් ඉන්න ආම්ද්‍රුවන්ට උල තියන්නේ ඇයි? තමන්ට විසි කරන්න ඕන නම් තමන් කුණුවලට විසි කරන්න එපාය. තමන්ට කරදරයක් නම් ඒක පුච්චන්න එපාය. ඒක කියලා පන්සලට බාර දුන්නාම හාම්දුරන් ගොඩක් වෙතිබ්බාම හාම්දුරන්ට ඌණියමක් කළා. හාම්දුරෝ බිල්ලට දීලා අපි බේරිලා දැන් හාම්දුරෝ අතරමායිම ඇවිදවිද දුවදුව ඉන්නවා. මේවා නිදාස් කරන්න විදියක් නැහැ. ගබඩාවල් ඉඩමදි. මේව තියන්න තැනක් නැහැ. මේව ආරක්ෂා කරන්න මුරට දාන්න මිනිස්සු නැහැ. හාම්දුරෝ බෛරවෙක් කියලා දැන් ඒක රකින්නවා. බලන්න කරපටිය බැන්දේ නිවන් දකින්න ආන්ද්‍රෝ සසුන් ගත උනේ රාත් වෙන්න. දැන් බෛරවෙක් කියලා අර ගෙවල් වල තියෙන බඩු මුට්ටු ආරක්ෂා කරනවා. නිදාන් රකින්න බෛරවෙක් කියලා නේද ආන්ද්‍රෝ? මේක තමයි අද වර්තමානයේ අපි අත්හැරීම. මේකට අත්හැරීම කියලා කවුද කිව්වේ? මේක අත්හැරීම කියලා බුදුවරු අනුමත කරලා නැහැ. අත්තරියා කියලා කියන්නේ අත්තරීමේ ධර්මතාවය කියලා කියන්නේ. ඒ අත්තරීම අපේ නිදාසෙන්න ඕනේ. ඒ නිසා තව කෙනෙක් අවු වෙන්න බෑ. එහම අවු වෙනවා නම් ඒක අත්තරීමක් වෙන්නේ කොහමද? අද අපේ ජීවිතය තුළ අපි අත්තරීම කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහනේ. අපි අත්තරලා නැහැ. අත්තරින් අපි දන්නේ නැහැ. ඒක අපි පිළිගන්නේ. අපි හිතනවා පළතුරු වට්ටි පන්දා පූජා කළාම අපි විශාල අත්හැරීමක් කියලා. ඒ පූජා කරන තැනේ ලොකු හාමුදුරන මොනතරම් කරදරයක්ද? කෙසෙල් ගෙඩි වෙනම ලොරියක පටවන්න ඕනේ, ඇම්බුම් කෙසෙල් වෙනම පටවන්න ඕනේ, අන්නාසි වෙනම පටවන්න ඕනේ, මේ ලොරි ටික පොලේ අරන් ගිලා විකුණන්න ඕනේ. ඒ හාමුදුරන මොනතරම් ඉසරදයක්ද? මාසයට ගිහිල්ලා අපි පූජා කරනවා අඹගෙඩි 25000. දැන් අඹගෙඩි 25000 අස් කරන්න ඒ ආන්දර සතියක් විතර ලොරි වලින් මේක අදින්න එපාය. බලන්න දැන් උන්වහන්සේට මොනතරම් ඌණියමක් කරලාද අපි? අපිට පින්කම් කරන්න ඕන නම්, කුසල් කරන්න ඕන නම් ඒක අපි වෙනුවෙන් කරන්න ඕනේ. ඇයි තවත් කෙනෙක් අමාරුවේ දාන්නේ? අපිට අත්තරින්න ඕන නම් ඒක අපි අත්තරිනා මිසක් ඇයි තවත් කෙනෙක් අවු කරලා අපි අත්තරින්නේ? ඒක අපේ දුර්වලකමක් කියලා අපට වැටහෙන්නේ නැද්ද? අද අපේ ජීවිතය තුළ අපි අත්තරපු දේවල් ගණන් අදලා බලන්න මොකවත් අත්තරලා නැහැ. ඒ අත්තරප හැම මොහොතෙම අපි කරලා තින්නේ ගනුදෙනුවක්. එහෙම නැත්නම් තවත් කෙනෙක් බිල්ලට දෙන එක, තවත් කෙනෙක් අසු කරලා අපි නිදාසෙන එක. අර මිනිස්සෙක් අපේ අතට මොනාරි එකක් දීලා යනවා. අනේ මාත්‍යා මං පොඩක් කැසිකිලි ගිල්ල නැකන් මේක පොඩක් තියාගෙන ඉන්න කියලා. විනාඩි 5ක් හිටිය 10ක් හිටිය අපිට කරදරයි. ළඟ ඉන්න මිනිහෙද කතා කළා මේක පොඩක් තියාගන්න. අයිතිකාරයා ආවිල්ලා ගණේ කියලා. ඒ මිනිස්සයාගේ ඔළුව උඩින් තියලා අපි බේරිලා යනවා. දැන් මේ මේකක් නෙමෙයිද මේ අත්හැරීම තුල තියෙන්නේ? අපේ අත්හැරීමත් අපේ බර තවත් කෙනෙක්ගේ ඉස මත තියෙන වැඩපිළිවෙලක් නම් ඒක අත්හැරීමේ ධර්මතාවයක් නෙමෙයි. එහෙනම් අත්හැරීමේ ධර්මතාවය තුළ ගනුදෙනුවක් මෙතන සිද්ධ වෙන්නේ. සැබෑ අත්හැරීම නිවීම පමණක්ම සිද්ධ කරන එකක්. නිවීම වෙනුවෙන් අත්හරින එකක්. වේලාම බ්‍රාහ්මණයාගේ චරිතයෙන් අපට ඒ ආදර්ශය දීලා ඉවරයි. ඒ මහබෝසතාණන් වහන්සේ පැහැදිලිව කිව්වා කිසිම කෙනෙකුට පවරලා ඒ මිනිස්සුන්ට උල තියන්න එපා. අල්ලගන්න කැමැති මිනිස්සයා කැමැත්තෙන් අල්ලගත්තදෙන් ඒ මිනිස්සයා කැමැත්තෙන් අල්ලගන්න නිසා ඒ කර්මය අපට අයිති නෑ. එයා ඒක විඳවලා ඒක ඉවර කරයි. අසුවලාට දෙනවා අය මෙසුවලාට දෙනවා අය කියලා ඔප්පු ලියන්න අවශ්‍ය නැහැ. අත්තරින්න ඕනේ නම් මායින්දික එහෙම තියෙද්දි අත්තරිනවා. කැමැති කෙනෙක් අල්ලගනි. අල්ලගත්ත මනුස්සයෙක් කවදර අත්තරි? අපට ප්‍රශ්නයක් නැහැ. ඇයි අපි කැමැති කෙනෙක්ව අවු කරලා යන්නේ? ලොකු පුතාව ඉස්සරහට මට අවු කරනවා, පොඩි පුතාව පිටිපස්සේ ඉද මට අවු කරනවා, ලේලිට ලිඳලියලා දෙනවා. මොකද්ද මේ ක්‍රමවේදය? එහෙනම් අපේ ජීවිතවල අපි පුරුදු වෙලා ඉන්නේ අත්තරින්න තවත් කෙනෙක් අසු කරලා. ඒක අපේ අත්තරීමේ ලොකු දෝෂයක්, දුර්වලකමක්. දැන් ඉඳලා වේලාම බ්‍රාහ්මණයා අත්තරපු නිවීමේ අත්තරීම අපි පුරුදු කරන්න ඕනේ. අපට අවශ්‍ය නැත්නම් තවත් කෙනෙකුට පවරන එක, පූජා කරන එක නෙමෙයි දක්ෂකම. අපට අවශ්‍ය නැහැ. අපේ අවශ්‍යතාවෙන්, අපේ සීමාවෙන් ඒක අයින් කරනවා. කැමැති කෙනෙක් කැමැති විදිහට ඒක පාවිච්චි කරලාට කමක් නැහැ, දෙනිච්චට කමක් නැහැ. ඒකට කියන පාංශකුල ධර්මතාවය. අද අපි අත්තරින්න ඕනේ පාංශකුල ධර්මතාවයක් තුළින්. කිසිම පින්කමක මම දැකලා නැහැ පාංශකුල දානයක් දෙනවා. එහෙම දානයක් තියෙන බව ලෝක මිනිස්සු දන්නේ නැහැ. පුංචි කාලේ අපට මතකයි අපේ සීයා දන් දෙනකොට ඒ පළතුරු ටික තියෙනවා, කැවිලි ටික තියෙනවා. ඒ ලොකු නිගන්ටයට කතා කරලා කියනවා, ස්වාමීනි මේ ඔක්කොම ඕගොල්ලන්ට සංගසතුයි, මේක සාංගිකයි, මේක ඕගොල්ලන්ට අයිති, කැමැති කෙනෙක් කැමැති එකක් ගණ්ඩයි කියලා වචනයක් කියලා එයා ඇතුල් ගෙට යනවා. කිසිම කෙනෙකුට පූජා කරන්නේ නැහැ, ගන්න කියලා බල කරන්නේ නැහැ. කැමැති කෙනෙකුට ගන්න පුළුවන්. සමහර කට්ටිය පළතුරු ටික ගන්නවා, කැවිලි ටික ගන්නවා. සමහර කට්ටිය වට්ටිය පිටින් ගන්නවා. සමහර කට්ටිය මොකවත් ගන්නේ නැහැ. එහෙනම් ඒ ගත්ත කට්ටිය අල්ලගත්තා නේද? අවුනා නේද? ඒ එකක්වත් අපට කර්මය අයිති නැහැ. හේතුව අපි අල්ලගත්තේත් නැහැ, අවු කෙරුවෙත් නැහැ. අපි ඒ කට්ටියට සංගසතු කරා කැමැති කෙනෙක් ගන්න කියලා. එහෙනම් එයා ප්‍රඥාවන්ත නම් අවුෙන්නේ නැතුව බේරෙනවා. එයා අනුවණකමක් තියෙන කෙනෙක් නම් එයා ඒකට අවුවෙනවා. ඒ කර්මය එයා සතුයි. අපි ඒ කර්මයට සම්බන්ධ නැහැ. ගොඩාක් තැන්වල ඒ පින්වතුන් කිසිම දවසක ඇවිල්ලා සියලුම දේවල් උයලා පියලා පිරිකර ටික ඔක්කොම සූදානම් කළා. මේක සාංගිකයි ස්වාමීන් වහන්ස, කැමැති ස්වාමීන් වහන්ස නම කැමැති පිරිකරක් ගණිත්වා, කැමැති ස්වාමීන් වහන්ස නම කැමැති එකක් වළඳත්වා. දැන් ඉඳලා මේවා අපට අකමැයි, මේවා එකක්වත් අපට අයිති නැහැ. මේ සාංගික දාහනිය කිසිම ගීයකට කැප නැහැ. ඒවා අපට අකපයි. මේ හැම එකක්ම ඔබ වහන්සේලාට සංගසතුයි, කැපයි. ඔබ වහන්සේලා කැමැති විදිහට මේක පරිභෝජනය කරන්න කියලා සාංගික කොටලා ඒ කටිය අතරින් නැහැ නේද? ඒ මතරියා නම් කැමැති ස්වාමීන් වහන්සේලා වළඳයි, අකමැති ස්වාමීන් වහන්සේලා ඒක නොවළඳයි. කැමැති ස්වාමීන් වහන්සේලා පිරිකර ටික පොට්ටනිය බඳලා අරන් යයි, අකමැති ස්වාමීන් වහන්සේලා සාදු කියලා ඉස්සතින් ඇරිලා යයි. එහෙනම් අවුවෙච්ච කට්ටිය නිදාසෙන්න. ඒ කට්ටියට අවශ්‍ය ගුණධර්ම ඒ කට්ටිය පුරාගනි. ඒ කර්මය අපට අයිති නැහැ. අසුවෙච්ච කට්ටිය අසුවන තැන් ටික ඔයලා බල, ඒ කට්ටිය නිදාසෙයි. ඒකත් අපට අදාළ නැහැ. අපට තියෙන ප්‍රශ්නේ තමයි අපි උයපු ව්‍යංජන අපේ අතින් බෙදන්න ඕනේ. ඒ බට්ටික අපේ අතින් දෙන්න ඕනේ. ඒ පිරිකර අරංගිල අපේ අතින් පූජා කරන්න ඕනේ. ඒ කට්ටිය අපි නිසා අවු වෙනවා දකින්න අපි ආසයි. ඒ කට්ටිය අවු කරලා අපි නිදාසෙන්න අපි ආසයි. බලන්න අපි මොනතරම් වංචනික ධර්මයක්ද මේ කරන්නේ කියලා. අපි මේ දෙන හැම දෙයක් නිසාම උන්වහන්සේලා අවු වෙනව නේද? පූජා කරන පිරිකරය බෙදලා අරගෙන, ඒක විවෘත කරලා අරගෙන, ඒක හඳගත් ආම්බුරමක් හොයන්න පුළුවන්ද? ලක්ෂයකට එක නමක් ඉදී ඒවා මුදල් කරන එක නේද කරන්නේ? අඳින්න බැරි පිරිකරක් නේද පූජා කරන්නේ? වළඳන්න බැරි පාත්‍රයක් නේද තියෙන්නේ? හරියට දිගපොළ නැ උස නැ ඒ වගේ අඳනයක් නේද ඒක තියෙන්නේ? ඒ දෙපොළ සිවුර කිසිම දෙයකට වඩට ගන්න බෑ. ඒ වගේ දෙපොළ සිවුරක් නේද ඒක තියෙන්නේ? මිල රුපියල් 1500ට කොහමද අඳින්න පුළුවන් එකක් දෙන්නේ? එහෙනම් අඳින්න බැරි පිරිකරම් රුපියල් 1000කට 850කට කොහෙන් හරි අවුලාගෙන ඔයාගෙන ඇවිල්ලා අර අහිංසක ආන්දරුවන්ට මේක දීලා ඒ ආන්දරුවන්ව ලෝභයට අවු කරනවා. බලන්න ආවේ අපේ අම්මට පින් දෙන්න, තාත්තට පින් දෙන්න, කිරියම්මට පින් දෙන්න අර ආන්දරුවන්ට ඌණියමක් කරනවා. රුපියල් 1500ක පිරිකරකට උන්වහන්සේ ලෝභකමක් අදනවා. දැන් ඒක අඳින්නත් බැරි නම්, ඒක වළඳන්නත් බැරි නම් උන්වහන්සේ ඒක විකුණන්න වෙන්නේ. දැන් ජාතරූප පාවිච්චි කරලා ඒ මුදල් වලින් වැරදි වැඩ කරලා උන්වහන්සේ නිකම්ම නිකන් ලෝභය උපාදානය කරගන්නවා. ඒකට හේතුව අපි නේද? අපි වෙනුවෙන් අනුකම්පා කරලා, අපේ මළගියත්තන් වෙනුවෙන් අනුකම්පා කරලා, දෙමව්පිය වෙනුවෙන් අනුකම්පා කරලා, ගෙදරට වැඩපු ආරමුදුරන්ට මේ තරම් අකටයුත්තක් කරන්න පිළිගන්න අපි මොන තරම් ධර්ම චරිතයක් වෙලාද? ඇයි මේ දුර්වලකම් අඩුපාඩු අපිට පේන්නේ නැත්තේ? සිවුරක් නැහැ කියලා කියනවා නම් උන්වහන්සේගේ උසපලල හරියට ඒ වියංගාන රියංගාන මැනලා හරියට ඒ විදිහට මසලා උන්වහන්සේට අවශ්‍ය පාට ඒ විදිහට පඳු ගාලා පිළියෙල කරලා සූදානම් කළා උන්වහන්සේට දුන්නා නම් උන්වහන්සේ මේ මොහොතේ ඉඳලාම ඒ පූජාව පිළි අරගෙන ඒක පොරවනවා නේද? අපි අවශ්‍යදී අවශ්‍ය තරම් මනාකොට සැකසුරුවම් කරලා ඒක කලින් දැනුවත් වෙලා එහෙම පූජා කරන්නේ නැහනේ. ආන්දරන්ට බෝම්බයක් තුවක්කුව පූජා කරන්නේ නැති එක විතරයි වර්තමානයේ තියෙන්නේ. අනිත් ඔක්කොම පූජා කරනවා. අර එක මිනිහෙක් පූජා කරලා තිබුණාලු ආන්දරන්ට සුදුසු නැති අඳුමන්. ඒ වචනේ කියන්න සුදුසු නැහැ. ඇයි උපාසක මහත්තයා මේ වගේ දේ පූජා කළේ කියලා ඇහුවාම ආන්දරන්ගේ අටපිරිකට මේ ඇඳුම ඇතුළත් කරලා නැහැ. ඒ නිසා මේක ලැබෙන්නේ නැහැ සාමින්නාන්සලාට. ඒ නිසා තමයි මේක පූජා කළේ කියලා ඒකට නිදාසන කරුණකුත් කියනවා. බලන්න ආන්දරන්ට අවශ්‍ය දේ මොකද්ද, අනවශ්‍ය දේ මොකද්ද මේකවත් තේරුම් අරගෙන නැහැ. එතකොට කොහොමද මේක අත්තරීමක් වෙන්නේ? මේක අසුකිරීමක්, අනවශ්‍ය ප්‍රශ්නයක් නිර්මාණය කිරීමක්, ආන්දරන්ට අනවශ්‍ය විඩාවක් ඇති කිරීමක්. මේකට තමයි වර්තමානයේ අපි හැමෝම අත්තරීමේ ධර්මතාවය කියලා කියාගෙන ඉන්නේ. අත්තරීම කියලා මේක තමයි අපි සාසනෙට සිද්ධ කරන්නේ. මේ දුර්වලකම් අපි නිවැරදි කරගන්න ඕනේ. මේ අඩුපාඩු හදා ගන්න ඕනේ. අද අපේ වර්තමාන ජීවිතය තුළ මේ වගේ අත්තරීම් අනන්ත අප්‍රමාණ අපි තුළ තියෙනවා. ඒ හැම එකක්ම අපි නිවැරදි කරගන්නට අවශ්‍යයි. අද වර්තමානයේ සංඝයා, භාවනා යෝගිය, වැඩවාසය කරන තාපසයා, ශ්‍රමණයා මොනතරම් දේවල් අත්හැරලා ගනුදෙනු කරලා තියෙනවද? එයා අත්හරින්න වෙන මොකටවත් නෙමෙයි, එයා විවේකයට කැමති. අද බිරි අත්හැරලා මාන වෙච්ච කට්ටිය, ගෙවල් දොරවල් අත්හැරලා මාන වෙච්ච කට්ටිය, දේපල යානවාන අත්හැරලා මාන වෙච්ච කට්ටිය, ඒගොල්ලෝ මොකටද මාන වෙලා තියෙන? රාහත් වෙන්න නෙමෙයි, ඒක ඉසරදයක්. නඩත්තු කරන්න බෑ, විඩාවක්, කරදරයක්. ඒ කරදරෙන් නිදහස් වෙන්න බලන්න ඒ නිදහස සමානයි අර යානවාන දේපල ඉඩකඩම් වලට. අද අපි කරදරෙන් නිදහස් වෙන්න මාන වුණා. භාර්යාවගෙන් කනක් ඇවිල්ලා ඉන්න නැහැ, ගිරව්වාගේ කියවනවා. ඒ කම්පාවෙන් නිදාසෙන්න මාන වුණා. දරුවෝ නඩත්තු කරන්න බෑ, අම්බ කරලා දෙන්න බෑ, අම්බ කරලා දෙන්න බැරි නිසා මාන වුණා. දුප්පත්කම දරාගෙන ඉන්න බෑ, ඒ නිසා මාන වුණා. බලන්න අපි මාන වෙලා තියෙන්නේ, අපි අත්හැරලා තියෙන්නේ නිවීමට නෙමෙයි. වේලාම බ්‍රාහ්මණයාගේ අත්හැරීමක් අපි තුල නැහැ. අපි තුල තියෙන්නේ ගනුදෙනුවේ අත්තරීමක්. අරක ඕන නිසා මේක අත්තරිනවා, මේක ලැබෙන්න ඕන නිසා මේක අත්තරිනවා, අර විදිහ ජීවිතයක් ගත කරන්න ඕන නිසා මේ ජීවිතය අත්තරිනවා. එහෙනම් මේක අත්තරීමක් වෙන්නේ කොහමද? මේක ගනුදෙනුවක්. වේලාම බ්‍රාහ්මණේ ආදර්ශයට ගන්න, ඒ මාබෝසතනන් වහන්සේට සාදු කියන්න, ඒ උත්තමයන් වහන්සේ බුදු වෙන්න කලින් අපට අත්දැකීමෙන්ම ඒ ධර්මයේ දේශනා කළා. තථාගත ගෞතමයන් වහන්සේ වශයෙන් දේශනා කරන කලින්ම වේලාම බ්‍රාහ්මණය වශයෙන් ඒ බෝධිසත්ව අපට ධර්මයක් දේශනා කරනවා. අත්තරිනවන නිවීම වෙනුවෙන් අත්තරින්න, එහෙම නැතුව පැවත්මට අත්තරින්න එපා, ගනුදෙනුවට අත්තරින්න එපා. එහෙම වුණොත් ඒ පැවත්ම නිසාම, ඒ ගනුදෙනුව නිසාම අපි හැමෝම නැවත මේ සංසාරේ ඉපදෙනවා. මීට වඩා ජාතක කතාවක් අපට අවශ්‍ය නැහැ. වේලාම බ්‍රාහ්මණයාගේ ජාතක කතාව අපට සෑයේ. වර්තමානයේ මේ සියලුම දේවල් අත්තරින්න, නිවීම වෙනුවෙන් අත්තරින්න, පෞල් ජීවිතය අත්තරින්න, ඒ කරදර නිදාසන නෙමෙයි නිවීම වෙනුවෙන් අත්තරින්න, නිරෝධ සමාපත්තිය වෙනුවෙන් අත්තරින්න, දරුවා අත්තරින්න, දරුවන්ගේ කරදර නිදාසන නෙමෙයි නිවීම වෙනුවෙන් අත්තරින්න, යානවාන දන් දෙන්න, ඉන්සුරන්ස් ගෙවන්න බැරි නිසා නෙමෙයි නිවීම වෙනුවෙන් අත්තරින්න. එහෙනම් අපි ළඟ තියෙන ඒ දාහණයක් අපි දන් දෙනවා නම්, ඒ දාහණය අත්තරිනවා නම්, පිරිකරයක් අත්තරිනවා නම්, සංඝයාට දන් දීමේ ආනිසංස වෙනුවෙන් අත්තරින්න එපා. නිවීම වෙනුවෙන් අත්තරින්න. දන් දෙන්න පිම්බලාපුරුත්තේ නෙමෙයි දන් දෙන්න ඕනේ. ඒ අපේ නිවීම වෙනුවෙන් දන් දෙන්න ඕනේ. ඒ අත්තරීම තමයි වේලාම බ්‍රාහ්මණය අපට දේශනා කරන අත්තරීම. වර්තමානයේ අපි තුල නැත්තේත් ඒ අත්තරීම. දැන් අපිට වඩන්න අවශ්‍ය වෙලා තියෙන්නේ ඒ අත්තරීම. එහෙනම් දැන් ඉඳලා අපි හැමෝම මේ අත්තරීමේ ධර්මතාවය, ඒ ධර්මතාවය තුළ පවතින ගනුදෙනුව මනාකොට තේරුම් ගත්තා, ඒ ධර්මතාවය මනාකොට අවබෝධ කරගත්තා. දැන් ඉඳලා සතර ඉරියව්වෙන් අපේ නිවීම වෙනුවෙන් අත්තරිමු. ඇස්වලට පේන සෑම රූපයක්ම අපට පැවැත්මක් අදනවා, අපට දුකක් අදනවා, ඉපදීමට හේතු සකසනවා. ඒ හැම එකක්ම නිවීම වෙනුවෙන් අත්තරින්න. දික්ටි දික්ටි මතේ පේන බව දැනගෙන පේන දේවල් අත්තරින්න. නිවීම වෙනුවෙන් අත්තරින්න. හොඳ දේවල් ලැබුණත් නරක දේවල් ලැබුණත් ඒවා ඇයෙන බව දැනගෙන ඒ ඇයෙන හැම එකක්ම නිවීම වෙනුවෙන් අත්තරින්න. ඒවා මතක තියාගන්න එපා, දැනුම වැඩි කරන්න එපා, ඒවා ඉගෙන ගන්න එපා. ඉගෙන ගන්නවා කියන්නේම එයා නැවත පැවැත්ම කදනවා, අධ්‍යාපනය අල්ල ගන්නවා කියන්නේම එයා ඉපදීමට හේතු හදනවා. නිවන් දකින්න කෙනාට අධ්‍යාපනයක් නෙමෙයි අවශ්‍ය වෙන්නේ, ධ්‍යාපනය. නිදාසයි අවශ්‍ය වෙන්නේ, අවුවීම අසුවීම නෙමෙයි, දැනුම නෙමෙයි අවශ්‍ය වෙන්නේ, නිරෝධය. එහෙනම් අපි පාඩම් කරලා එකතු කරනවා කියන්නේ එයා අස් කරන්නේ නැහැ කියන එක, එයා රස් කරනවා කියන එක. හැයි මේ ධර්මතාවය අපට තේරෙන්නේ නැත්තේ? මේ සංසාරේ තව කීවතාවක් ඉපදෙන්න බලාපොරොත්තු වෙනද? මේ වගේ මෝඩකම් තව තවත් අපි මේ ජීවිතය තුළ සිදු කරන්නේ. එහෙනම් දැන් රස් කළා ඇති, දැන් අස් කරන්න, අධ්‍යාපනය අස් කරන්න, වත්කම් අස් කරන්න, මාන්‍ය අස් කරන්න, ඉතුවක්කාරකම අස් කරන්න, සැපවත් ජීවත් වෙන බලාපොරොත්තු අස් කරන්න, පෝසත් වීමේ ඒ පරමුණ අස් කරන්න, පෝසත් වීමේ කැමැත්ත ඒ ප්‍රාර්ථනාව අස් කරන්න, වත්කම් අස් කරන්න, මේ සියලුම දේවල් එක තියෙන බැඳීම අස් කරන්න, සරියස් අස් කරන්න, ආදරය අස් කරන්න, හිතවත්කම අස් කරන්න, ලෙංගතුකම අස් කරන්න, මේ හැමදේම අස් කරන්න. මෙච්චර කාලයක් කරේ අපි මේ සංසාරේ මේවා රස කරනවා. ඒ නිසා තමයි මේ ඉපදිලා දුක් විඳියේ. මීට පස්සේ අපට ඉපදෙන්න බෑ, දුක් විඳින්න බෑ. එහෙනම් දැන් අස් කරන වැඩපිළිවෙක වෙල කරන්න. ඇසෙන් දකින දේවල් නිවීම වෙනුවෙන් අස් කරන්න, අතාරින්න. කනට ඇහෙන දේවල් නිවීම වෙනුවෙන් අත්තරින්න. දිවට දැනෙන රස જાති නිවීම වෙනුවෙන් අත්තරින්න. රසවත් දේවල් වලට කෑදර වෙන්න එපා, මසුරු වෙන්න එපා. ඒවා අත්තරින්න, අනිත් අයට පූජා කරලා ඒ අත්තරීමෙන් ඒ නිවීම ඇති කරගන්න. කෑම කන්න ජීවත් වෙන්න එපා, ජීවත් වෙන්න ඕන නිසා කෑම ටිකක් වළඳන්න. ඒක තමයි පූජනීය තාපසයාගේ ගුණධර්මය. අද ගොඩා තාපසවරු ජීවත් වෙන්න කෑම කන්නේ, කෑම කණ්ඩම ජීවත් වෙනවා. ඉනපටිය බුරුල් කරලා වාඩි වෙන්නේ අර දානගෙන ආපු මිනිස්යාට හුණ ගන්නවා. ඒ මිනිස්යා දන්න ආල්සේරු දෙකකවත් බත් යනවා සෙල්ලන්නේ. උන්වහන්සේ අඳනේ ගලවලා, ඒ අඳනේ බුරුල් කරලා, පටිය ගලවලා, නැත්තම් පටිය බුරුල් කරලා වාඩි වෙන්නේ. වාඩි වෙච්ච එක මන් දන්නවා, ආල්සේරුවක් නම් ඉවරටම ඉවරයි, උකුස්සා ගැව්වා වාගේ. අද ඕක නේද අපේ මානකම? කෙසල් ගඩියක් දුන්නාම ආක බලා ගන්න. ඇයි කට ඇවිස්සෙනවලු? ඇවිරියක් ඕනේ. කිරි ටිකක් දුන්නා වළඳන්නේ ආක බලා ගන්න. ඇයි කිරි අට්ටිය පිටින් ඕනේ? බලන්න අපේ මානකම මොනතරම් පිරීලාද කියලා. එහෙනම් අපි ජීවත් වෙන්න දාහනේ වළඳනවා නෙමෙයි, දාහනේ වළඳන්නම ජීවත් වෙනවා. අපි මීට වඩා හොඳ නැද්ද? මානකමෙන් ගියා නම් සාසනයට මොනතරම් නිඳාවක්ද? සාසනයට මොනතරම් කැලලක්ද අපේ මානකම? කෑම කණ්ඩ ජීවත් වෙනවා කියන එක ධාන්‍ය වළඳන එක වරදක් නෙමෙයි. ධාන්‍ය වළඳන එක කුතුල කිසිම දෝෂයක් නැහැ. හැබැයි යා ජීවත් වෙන්න ධාන්‍ය වළඳන්න ඕනේ. මොනවරි කමන්නේ. කැඳ ටිකක් හරි කෙසෙල් ගෙඩියක් හරි දවසට හම්බුණත් ඇති. මට ජීවත් වෙන්නයි කෑම අවශ්‍ය. එයා පූජනීයයි. එයාට උදේවස වඳින්න ඕනේ. එයා බැඳුම් වලට සුදුසුකම් ලැබපු අට්ටපුරුෂ පුද්ගලයන් කෙනෙක් වෙලා නිවැරදි දැක්ම තුල ඉන්නවා. එහෙනම් ලද දෙයින් සෑයීමටපත් වෙන ගුණයේ නේද ඒක? තියෙන දෙයින් සංසිඳෙන ගුණයේ නේද ඒක? එහෙනම් නිවැරදි මාර්ගයේ උත්මයා දන්නවා. එහෙනම් අද අපේ ජීවිතය තුළ අපි කිසිම දෙයක් අත්හැරලා නැහැ. එහෙනම් මේ රසවල තියෙන අත්හැරීම අපි පුරුදු කරන්න ඕනේ නිවීම වෙනුවෙන්. නිවීම වෙනුවෙන් ජීවත් වෙනවා. අපට ඕන විදිහට ජීවත් වෙන්නේ නැහැ. ඒ හැම දුර්වලකමක්ම අපේ චරිතවල තියෙන හැම දෝෂයක්ම අත්හරිනවා. ඒවා නිවැරදි කරගන්නවා. අපේ නිවීම වෙනුවෙන් දැන් වේලාම බ්‍රාහ්මණයා නැවත ඉපදුනා අපේ චරිතවලින්. හැම තාපසයෙකුටම පුළුවන් මේ වෙනකොට වේලාම තාපසයා බවට පත් වෙන්න. ඒ වේලාම බ්‍රාහ්මණයාව අපේ චරිතය තුලින් නැවත උපදවන්න පුළුවන්. තමම්ම වේලාම බ්‍රාහ්මණයා බවට පත් වෙන්න පුළුවන් නිවීම වෙනුවෙන් අත්තරින්න. ලෝභ දේශ මොහ රාග වෛර සිතුවිලි අනන්ත අප්‍රමාණ අපේ සිතුවිලි වලට එනවා. හැම එකක්ම නිවීම වෙනුවෙන් අත්තරින්න. රාගය මෙනෙහි කරන්න එපා, ලෝභය මෙනෙහි කරන්න එපා, වෛරය ద్వේෂය මෙනෙහි කරන්න එපා. ඒවා තමයි අපට ඉපදීමට හේතු. දැන් ඉපදිලා ඉන්නේ තේ නිසා නේද? එහෙනම් නිවීම වෙනුවෙන් අත්තරින්න. අපි අපේ ජීවිතය මෙච්චර කාලයක් පවත්වාගෙන ආපු ක්‍රමවේදය තුළ අනන්ත ප්‍රමාණ වැරදි තැන් තිබුණා, දෝෂ තිබුණා, ගැටලු තිබුණා කියලා දැන් අවංකවම අපිට පිළිගන්න වෙලා නේද? දැන් ඒවා නිවැරදි කරගනිමු. අපේ පිරිනිවන් පාන කාලය පැමිණියා. අපේ අවසාන භවය පැමිණියා. අපි හැමෝම පිරිනිවන් පාන මොහොත අපේ ජීවිතයට පැමිණියා. දැන් අපි මේ මොහොත තුල තමයි මේ ජීවත් වෙන්නේ. අපි හැමෝම අපේ පිරිනිවන් පෑමට වැඩ කරමු. එහෙනම් අත්තරින කිසිම දෙයක් තුල ගනුදෙනුවා සිදු නොවේවා. අත්තරීමේ ධර්මතාවය තුල පින්කුසල් ඇති කරන අදාසින් ඒවා සිදු නොවේවා. හැම අත්තරීමක්ම අපේ නිවීම වෙනුවෙන්ම දුවේවා කියලා දැන් ඉඳලා මේ මාර්ගය වඩමු. ඇසකන දිව නාසය සමසිතින් සියලුම ගනුදෙනු අත්තරින්න. නිවීම වෙනුවෙන් අත්තරින්න. නිවීම වෙනුවෙන්ම කල්පනා කරන්න. නිවීම වෙනුවෙන්ම කතා කරන්න. නිවීම වෙනුවෙන්ම ලෝකේ දකින්න. නිවීම වෙනුවෙන්ම ජීවත් වෙන්න. නිවිලම යන්න. මේක තමයි හද වර්තමානයේ තුල අපි හැමෝගෙම කමටාන. අපි හැමෝගෙම භාග්‍යතුන් වහන්සේගේ සරණ. එහෙනම් දැන් ඉඳලා අපි හැමෝම මේ කමඨාන වඩලා පුරුදු පුහුණු කරලා භාග්‍යතුන් වහන්සේගේ සරණ යමු. උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ සරණ යමු. ඒ පින්නිවන් පාපු මහා සංඝයාගේ සරණ යමු. අපිත් ඒ බෝධියෙන්ම අපි ප්‍රාර්ථනා කරන රාහත් බෝධියෙන්ම පිරිනිවන් පාන්නට සුදුසුකම් ලබමු. එහෙනම් දැන් ඉඳලා මේ කමඨාන වඩලා සියලුම දේවල් අපි අල්ලාගෙන තියෙන භෞතික දේවල්, මානසික දේවල් අපේ නිවීම වෙනුවෙන්, අපේ පිරිනිවන් පෑම වෙනුවෙන් සියලු දේවල් අත්හැරලා මේ ලබාපු මිනිසත් භවයේ ඒ කාන්ත වශයෙන්ම පිරිනිවන් පාන්න මේ කමඨාන, මේ අත්තරීමේ ධර්ම දේශනාව ඒ තුලින් ලබා ගත්තා වූ නිවීමේ දැනුම අපි සියලුම දෙනාගේ මේ භවයේ මේ ස්ථානයේ තුලම පිරිනිවීම පිණසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.